පහා ලෝක විදූ සම්බුදු ගුණය සර්වඥතා ඥානයෙන් හෙවත් සියල්ල දන්නා නුවණින් යුත් ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ යනු කුමක් දැයි දැන ප්‍රත්‍යක්ෂ කොට වදාළ බැවින් ලෝක විදූ නම් වනසේක. ලෝක විදූ නම් වූ ඒ බුදුරජාණන් වහන්සේ ලෝකය නම් කුමක් දැයි තත් වූ පරිදි ලොවට පහදා දෙමින් යත්ථ කෝ අත්ථි චක්ඛු අත්ථි රූපා යනාදී වශයෙන් යම් තැනක ඇස් ඇද්ද රූපයෝ ඇද්ද චක්ඛු විඤ්ඤාණය ඇද්ද චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු චක්ඛු සම්පස්ස හා වේදනා ආදී ධර්මයෝ ඇද්ද කන ඇද්ද නාසය දිව ශරීරය ඇද්ද මනස ඇද්ද ධර්මයෝ ඇද්ද මනෝ විඤ්ඤාණය ඇද්ද මනෝ විඤ්ඤාණයෙන් දත යුතු මනෝ සම්පස්ස ආදී ධර්මයෝ ඇද්ද මෙහි ලෝකය හා ලෝක සම්මුතිය වන්නේ යයි දේශනා කළහ. මේවාට ලෝකය යනුවෙන් පණවන්නේ ඇයිදැයි යංකෝ ආනන්ද පලෝක ධම්මං අයං මුච්චති අරියස්ස විනයේ පලෝක ධම්මං ආනන්දය යමෙක් බිඳෙන ස්වභාවයෙන් යුක්තද ආර්ය විනේහි මෙය ලෝකයයි කියනු ලබන බව පලෝක ධම්ම සූත්‍රයෙහි වදාළහ. කුමක් බිඳෙන ස්වභාවයෙන් යුක්ත වන්නේ දැයි විග්‍රහ කරමින් ආනන්දේනි ඇස බිඳෙන සුළු වෙයි රූපයෝ බිඳෙන සුළු වෙයි ඇසත් රූපයත් නිසා ඇතිවන චක්ඛු විඤ්ඤාණය බිඳෙන සුළු වෙයි චක්ඛු සම්පස්ස බිඳෙන සුළු වෙයි චක්ඛු සම්පස්සේ නිසා හටගන්නා වූ යම් සුව හෝ දුක් හෝ මධ්‍යස්ත හෝ යම් වේදනාවක් වෙයිද එයද බිඳෙන සුළු වෙයි යනුවෙන් බිඳෙන වැනසෙන ස්වභාවයෙන් යුක්තවන ලෝකයට අයත් වන්නේ කුමක්ද යන්නත් විග්‍රහ කොට වදාළසේක. මහණෙනි, නිත්‍ය වූ සර්වකාලික වූ වෙනස් නොවන්නා වූ රූපයක් ලොව නැත යැයි බුද්ධාදී පණ්ඩිතයන් විසින් සම්මතය. මමද එය එසේ යැයි කියමි. අනිත්‍ය වූ දුක්වන වෙනස් වන ස්වභාවයෙන් යුත් රූපයක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මමද එය ඇතැයි කියමි. වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධයන් පිළිබඳවද මේ න්‍යායෙන්ම දත යුතුය. මහණෙනි, තථාගතයන් විසින් ලෝකේහි යම් ලෝක ධර්මයක් දැන අවබෝධ කොට මනවින් දේශනා කොට වදාරන ලදද රූපය ලෝක ධර්මයකි, වේදනාව ලෝක ධර්මයකි, සංඥාව ලෝක ධර්මයකි, සංස්කාර ලෝක ධර්මයකි, විඥාන ලෝක ධර්මයකි. ලෝකේහි වූ මෙම ලෝක ධර්මයන් අනිත්‍යාදී වශයෙන් පණවනු ලබන කල්හි මනවින් විවරණය කොට බෙදා දක්වන කල්හි යමෙක් මේ සත්‍ය නොදකී නම් නොදනී නම් අන්ධ වූ ඇස් ඇති ඒ බාල පුහුදුන් හට මම කුමක් කෙරෙම්දැයි සංයුක්තෙහි පුප්ප සූත්‍රයෙහි එන මේ ලෝක විග්‍රහය රෝහිතස්ස සූත්‍රයෙහි තවදුරටත් පණගම්බමින් ඉමස්මින් ඒව ව්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤම් හි සමනකේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච යනුවෙන් ඇවත්නි මේ සංඥා සහිත මනස සහිත බඹයක් පමණ වූ ශරීරයෙහිම මම ලෝකයේද ලෝකේ හට ගැනීමද ලෝකයෙන් මිදීමද මිදීමේ ප්‍රතිපදාවද පණවෙමියයි වදාළහ. එලෙසින් ලෝකය පංචඋපාදානස්කන්ධ තුලම පණවා වදාළ තථාගතයන් වහන්සේ ගමනේන පත්තබ්බෝ ලෝකසන්තෝ කුදාචනං නච අපත්වා ලෝකන්තං දුක්ඛා අත්ති පමෝචනං. කිසිදා ලෝකේහි කෙලවරට පාගමනින් නොපැමිණිය හැකිය. ලෝකේහි කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවර වීමද නොවේ යැයි වදාරා ලෝකයේ කෙලවර දැකීම පිණිස පංච උපාදානස්කන්ධය දැකිය යුතු ආකාරය පේන පින්ඩූපම සූත්‍රයේහිදී මෙසේ දේශනා කොට වදාළසේක. මහණෙනි, ගංගා නදියෙහි හටගන්නා වූ මහත් පෙනපිඩක් දැක එය පරීක්ෂාවෙන් විමසන ඇස් ඇති පුරුෂයෙකු හට එය හිස් වූ බොල් වූ හරයෙන් තොර වූ දෙයක් මෙන් වැටහෙයි. එලෙසින් අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම්කිසි රූපයක් වේද දුර හෝ ළඟ හෝ යම් රූපයක් වේද නුවණින් විමසන ඇස් ඇති පුද්ගලයා හට ඒ සියලු රූප හිස් වූ වාසේම හර නැත්තාසේම බොල් වූ වාසේම වැටහෙයි. මහණෙනි, වස්සානේහි වැසි වසන කල දියෙහි දිය බුබුලක් හටගත්තේ වේද බිඳී නැසී යත්තේ වේද ඒ දිය බුබුල නුවණින් පිරික්සන්නා වූ ඇස් ඇති පුරුෂයෙකු හට එය හිස් වූ බොල් වූ හරයෙන් තොර වූ දෙයක් මෙන් වැටහෙයි. එලෙසින්ම අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික හෝ බාහිර වූ පෙයාල යම් වේදනාවක් වේද ඔහුට ඒ සියලු වේදනා හිස් වූ වාසේම හර නැත්තාසේම බොල් වූ වාසේම වැටහෙයි. මහණෙනි, ගිම්හානේ පැසුළු මස මධ්‍යහනේ මිරිගුව සැලේද ඒ සැලෙන මිරිගුව දක්නා වූ ඇස් ඇති පුරුෂයෙක් නුවණින් විමසන්නේ ඔහුට මිරිගුව බොල් වූ හිස් වූ හර නැත්තා වූ දෙයක් මෙන් වැටහෙයි. එලෙසින්ම අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික වූ බාහිර වූ යම් සංඥාවක් වේද ඒ සියලු සංඥා බොල් වූ වාසේම හිස් වූ වාසේම හර නැත්තාසේම වැටහෙයි. මහණෙනි, තියුණු කෙටේරියක් ගෙන වනයට වදින්නා වූ හර සොයන්නා වූ පුරුෂයෙක් නොහටගත් බඩ ඇති මහත් වූ කෙසෙල් ගසක් දැක එහි මුලත් අගත් සිඳ පතුරු එකිනෙහි ගලවනුයේ ඵලය හෝ හරය හෝ නොලබන්නේය. ඒ කෙසෙල් කඳ දැක පිරික්සන්නා වූ ඇස් ඇති පුරුෂයෙකු හට එය බොල් වූ හිස් වූ හරයෙන් තොර වූ වක්සේ වැටහි. එලෙසින්ම අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර පෙයාල යම් සංස්කාරයෝ වෙද්ද ඒ සියලු සංස්කාරයන් බොල් වූ වාසේම හිස් වූ වාසේම හර නැත්තාසේම වැටහි. මහණෙනි, සිවමන්සලක හිඳ විචාවක් දක්වන්නා වූ ඉන්ද්‍රජාලිකයෙකු දක්නා නුවණැති ඇස් ඇති පුරුෂයෙක් එම විචාව මායාවක්සේෙන් දක්නේ බොල් වූ හිස් වූ හරයෙන් තොර වූ වක්සේ වටහා ගනි. එලෙසින්ම අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර පෙයාල විඥානයක් ඇතද නුවණැති ඔහුට ඒ විඥානය බොල් වූ වාසේම හරයෙන් තොර වූ වාසේම වැටහෙයි. මහණෙනි, මෙසේ දක්නා වූ ආර්ය ශ්‍රාවකයා ලෝකේහි ලෝක ධර්මය වූ රූපේහි කලකිරෙයි. ලෝකේහි ලෝක ධර්මය වූ වේදනාවෙහිද කලකිරෙයි. ලෝකේහි ලෝක ධර්මය වූ සංඥාවෙහිද කලකිරෙයි. ලෝකේහි ලෝක ධර්මය වූ සංස්කාරයේහි කලකිරෙයි. ලෝකේහි ලෝක ධර්මය වූ විඥානෙහි කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන කල්හි පංචඋපාදාන කන්ද සංඛ්‍යාත ලෝකයෙන් මිදෙයි. පේන පින්ඩූපමං රූපං වේදනා බුබුලූපමා මරීචීකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඤ්ඤාණං දීපිතා දිච්ච බන්දුනා. ඒවං කන්දේ අවෙක්කෙය්‍ය භික්ඛු ආරද්ද වීරියෝ දිවා වා යදි වා රත්ති සම්පජානෝ පතිස්සතෝ පජේහෙ සබ්බ සංයෝගං கரைய சரணந்தனோ சரைதித்த சீசோவ பத்தய அச்சுத்தாங் பதந்தி ரூபய பெனபினக் பந்துய வேதனாவ தியபுபுலக் பந்துய சஞ்ஞாவ மிருகுவாக் பந்துய சன்ஸ்காரய கெசல் கந்தாக் பந்துய விஞ்ஞானய மாயாவாக் பந்துயை ஆதிச்ச பந்துவு புதுரஜானன் வஹான்சே விசின் வதாரணலதி எரம்பு கெலஸ்தவன வெர ஏதி மகன திவாராத்ரி தெகேஹி நுவனின் எலப சிட்டி சீ ஏத்தே பஞ்சுபாதானஸ்கந்தே மெலசின் தகின்னே அச்சுத நம்பு நிவன பதனுயே சியலு சங்யோஜன துருகரன்னேய ஹிச கினி கத்தெகு ஏ கினி நிவீமட அப்ரமாதி வண்ணாசே ஹெசரென்னேய யனுவென் லோகயாத் லோகேன் மிதீமத் மெசே தேசனா கொட வதாலஹ எபவின் ஏ பாக்யவதுன் வஹான்சே லோக விது நம்வனசேக தவத லோகாந்தி தயோ லோகோ ஓகாச லோகோ சங்கார லோகோ சத்த லோகோதி லோகய அவகாச லோகய சன்ஸ்கார லோகயஹா சத்வலோகையை துன்வதாரும் கொட உதான அட்டுவாவெஹி என விக்ரஹயக தக்வா எத சர்வஜ்ஞான் வஹான்சே கெரஹி வூ லோகிய பிலிபந்த தனும பஞ்சுபாதானஸ்கந்த லோகியட பமனக் சீமாவு வக்னோவே யம் அர்த்தயக் நிசா யமகட லோகேயை பெனவீம் அக்கலசேக்த ஏ அர்த்தேட அதுலவண்ணாவு பஞ்சுபாதானஸ்கந்தேன் பாஹிர அன்சியல்லத உன்வஹான்சே அடுவாக் நொமெதிவ தேசனா கொட வதாலஹ அதீத அநாகத வர்த்தமான பாஹிரவூ யம் ஓலாரிகவூஹோ சூக்ஷமவூஹோ ஹீனவூஹோ பிரணீதவூஹோ ரூபயோ வெத்யை தேசனாக்கலசேக்த அவகாசலோக விக்ரஹயமெம பாஹிர ஆதி வசேந்தக்கு ரூப விக்ரஹைஹி அதுலத்வே அவகாசலோகய ஏ ததாகதயன் வஹான்சே கெரஹி வூ அவகாசலோகிய பிலிபந்த சம்புது நுவன தவத் சம்புது வரேகுட்டமஹர அந்யகுட்டஹட்ட விஷய நுவன்னக் பவ கதிம உதாஹரணேகி அங்குத்தர நிகாயி என ஆனந்த சூத்ரய எக்கம சம்புது குணையாக் கெரஹி வுவத எதிகர கண்ணாவூ சித்த பிரசாத மாத்ரயக் நிசா திபியகி லௌகிக வூ ஆனிசான்சய அதி மகத் பவ மெம சூத்ரேட அணுவ மெனவின் பெஹதிலி வண்ணேய ஆனந்த சிகி சம்மா சம்புதுரஜானன் வஹான்சேகே அபிபூ நம் ஷாவக பம்பலோவ சிட்டிமின் சாஸ்ரீ லோகதாத்துவ ஸ்வரையின் விஞ்ஞாப்பனைய கலேயை உபவஹான்சே ஹமுவேதி மாவிசின் அசனலதி சுவாமீனி அரஹத் சம்யக் சம்புத்தவு பாக்யவதுன் வஹான்சேகே ஸ்வர விஞ்ஞாபனே கெதெக் வண்ணேதை அனதஹிமியோ புதுரஜானன் வஹான்சேகின் விமசூஹ ஆனந்த அபிபூதிமே ஸ்ராவகேகி ததாகத சம்யக் சம்புதுரஜானன் வஹான்சேகே ஸ்வர விஞ்ஞாபனே அப்பிரமானவேயை புதுரதுன் பெவசுவத எஹிலா அனதஹிமியோ சதுட்டு நோவூஹ தெவனவரட்டாத் தெவனவரட்டாத் ஏ பெனேம விமசூஹ எவிட ஆனந்தய ஒபவிசின் தஹசக் சக்வல எதி சூலனீ லோகதாத்துவ அசா எத்தை புதுரதுன் ஆனந்தஹிமியான்கே விமசு கல்ஹி சுவாமீனி ததாகதயன் வஹான்சே தேசனாக்கல பரித்தென் பிக்ஷுஹு அசா தரத்த ஏ சிங்கநாதய பவத்துனு மெனவை ஆனந்தஹிமியோ ததாகதயன் வஹான்சேகேன் அயத சிட்டியஹ ஆனந்தய சதஹிரு பபலமின் யம்தாக் தன் கமன் கெரெத்த திசா பபுலு வத்த ஏ தாக் சஹஸ்ரீ லோகதாத்துவயாய் கியனு லபே எஹி சந்த தஹசாக்கியத ஹிரு தஹசாக்கியத சுனேரு பர்வத்தேவ தஹசாக்கியத தம்பதிவு தஹசாக்கியத மகா சமுத்திரயோ ஹார தஹசாக்கியத மகாராஜ்யோ ஹார தஹசாக்கியத சாது மகாராஜிக்கியோ தஹசாக்கியத தாவதின்சயோ தஹசகி யாமயோ தஹசகி துசிதயோ தஹசகி நிம்மானரதி தேவலோகயோ தஹசகி பரநிம்மித வசவார்த்தி தேவலோகியோ தஹசகி බ්‍රහ්ම ලෝක එකිනෙක දහසක් ඇත. ආනන්දය මේ චූලනී ලෝක ධාතුවයයි කියනු ලැබේ. ආනන්ද මේ සහස්ත්‍රී චූලනී ලෝක ධාතුව දහසෙන් ගුණ කළ කලෙහි ද්වි සහස්ත්‍රී මජ්ඣිම ලෝක ධාතුවයි. ආනන්ද ඒ ද්වි සහස්ත්‍රී මධ්‍යම ලෝක ධාතුව දහසෙන් ගුණ කර කලෙහි ත්‍රි සහස්ත්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතුවයි. ආනන්දය ඉදින් තථාගතයන් වහන්සේ කැමති වනසේක් නම් ඒ ත්‍රිසහස්සී මහා සහස්ත්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඤ්ඤාපනය කරනසේක. තථාගතයන් වහන්සේ කැමති වනසේක් නම් ඉන් පිටතද ස්වරයෙන් විඤ්ඤාපනය කරනසේක. ආනන්ද මෙහිදී තථාගතයන් වහන්සේ ත්‍රිසහස්ත්‍රී හා මහා සහස්ත්‍රී ලෝකධාතුව ශරීර ආලෝකයෙන් පතුරවනසේ සත්හු ඒ ආලෝකය හඳුනා ගන්නෝද එවිට තථාගතයන් වහන්සේ බඹ ගොස පතුරවනසේක. ඒ සතුන් හඬ අස්ස වනසේක. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි යම්බඳු මාගේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ අයුරින් මහත් ඉර්දි ඇතිසේක්ද මහත් ආනුභාව ඇතිසේක්ද ඒකාන්තයෙන්ම මට මහත් ලැබීමකි, මට මහත් ලාභය කියයි අනඳ හිමියෝ සිය පහන් බව සැලකර සිටියහ. එවිට ඒ අසල සිටි උදා හිමියෝ ආනන්ද ඔබගේ ශාස්තුන් වහන්සේ මෙබඳු ඉර්දි ඇති බවත් මෙබඳු ආනුබන්න ආනුභාව සම්පන්න ඇති බවත් සැබෑය. එහෙත් එයින් ඔබ ලබා ඇත්තේ කිනම් යහපතක් දැයි ඇසූයෙන් බුදුන් වහන්සේ උදායි හිමියන්ට මෙසේ වදාළසේක. උදායි එසේ නොකියන්න, උදායි එසේ නොකියන්න. යම් ලෙසකින් ආනන්ද අවීත රාගව එනම් රාගාදීන් පහ නොකොට කලුරිය කෙරේ නම් මෙසේ තථාගතයන් වහන්සේගේ ලෝකවිදූ ගුණෙහි ඇතිකර ගන්නා වූ පහන් බව හේතුවෙන් සත්වරක් සක්දෙව් රජය කරන්නේය. සත්වරක් මේ දඹදිවම මහරජ එනම් සක්විති රජ බව කරන්නේය. උදායි එසේ වුවත් ආනන්ද මේ ආත්ම භාවයේදීම පිරිනිවන් පාන්නේය. මෙම සූත්‍රයෙහි ත්‍රිසහස්ත්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතුව පිළිබඳ සඳහන් වුවද පරිනිබ්බාන සූත්‍රයෙහි උපමාන හිමියන් පිළිබඳ පුවතින් තථාගත විෂය දස සහස්ත්‍රී ලෝක ධාතුවද ඉක්මවන බව පැහැදිලි වේ. උපවාන තෙරණුව බොහෝ කලක් බුදුරජාණන් වහන්සේ ළඟ සිටමින් උපස්ථාන කළායකි. පිරිනිවන් මොහොතෙහිද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ආසන්නයේම සිටියහ. උපමාන ඉවත් වන්න, මා ඉදිරියේ නොසිටින්නේයි කියමින් බුදුරජාණන් වහන්සේ උපවාන තෙරුන් තමන් අසලින් ඉවත් කළහ. උපවාන තෙරුන් කෙරෙහි අනුකම්පා කළ ආනන්ද හිමියෝ බුදුරදුන්ගෙන් උපවාන තෙරුන් ඉවත් කිරීමට කරුණු විමසූහ. යේබුයේන ආනන්ද දසසු සහස්සීසු ලෝකධාතුසු දේවතා සන්නිපතිතා තථාගතං දස්සනාය. ආනන්ද දස සහස්ත්‍රී ලෝකධාතුවෙහි බොහෝ දේවතාවෝ තථාගතයන් වහන්සේ දක්නා පිණිස රැස්ව සිටිති. ආනන්ද කුසිනාරාරු නුවර මල්ලයන්ගේ උපවත්තන සල්වනය යම් පමණද දොළොස් යොදුනක් වූ ඒ හැමතැනම හාත්පසම හිඳි අඟක් එලන ප්‍රමාණයක් ඉඩ නැතිව ඔවුනොවුන් නොපෙළමින් මහා යසස් ඇති දේවතාවෝ රැස්ව සිටිත්. අප භාග්‍යවතුන් වහන්සේ දක්නට බොහෝ දුර සිට ආවෙමු. සම්මා සම්බුදුවරු බොහෝ කලකින් ලොව පහළ වන්නෝය. ඒ සම්බුදුන් අද පශ්චිම යාමෙහි පිරිනිවන් පාන්නාහ. මේ මහා තෙදති මහන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි බුදු සිරුර මෝහ කොට සිටිත් අපට තථාගතයන් වහන්සේ දැකීමට නොහැකි වන්නේ යයි උපවාන තෙරුණට දොස් කියන්නායයි කියන්නාහ යැයි බුදුහිමියෝ අනදහෙතරණුවන්ට වදාළහ. අන් අයගේ සිරුරු විනිවිද බුදුහිමියන් දැකීමට දෙවියන්ට හැකි වුවද උපවාන හිමියන්ගේ තෙදති බව නිසා උන්වහන්සේගේ සිරුර විනිවිද බුදු සිරුර දැකීමට හැකියාව දෙවියන්ට නොවිය. මේ අයුරින් චක්‍රාවාට පිළිබඳ තථාගතයන් වහන්සේ කෙරෙහි වූ අප්‍රමාණ අවකාශ ලෝකය පිළිබඳව දත් බවද සම්මා සම්බුදුවරයෙකුගේ සර්වඥතා ඥානෙහි ඇතුළත් ලෝකවිදු ගුණයම වෙයි. සංස්කාර ලෝකය සංඛාරා පච්චේ සමුප්පන්නා. සංස්කාරයෝ පටිච්ච සමුප්පන්න හේවත් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තාහු වෙත් එමෙන්ම අනිච්චා සබ්බේ සංඛාරා සියලු සංස්කාරයෝ අනිත්‍යයයි සමිඥානක වූත් අවිඥානක වූත් සියලු සංස්කාර ධර්මයන්ගේ පලෝක ස්වභාවය හේවත් බිඳෙන සුළු බව පවසන ලදී. කතමේ සංඛාරා පියා මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා පොට්ටබ්බා ඉමේ සංඛාරා පියා. ප්‍රිය සංස්කාරයෝ කවරේදයත් ප්‍රිය රූපයෝය ප්‍රිය ශබ්දයෝය ප්‍රිය ගන්ධයෝය ප්‍රිය රසයෝය ප්‍රිය ස්පර්ශයෝය යැයි කග්ගවිසාන සූත්‍ර නිර්දේශයෙහි දක්වන ලදින් අධ්‍යාත්මික පසිඳුරෝත් ඒවාට ගෝචර වන්නා වූ ආරම්මණයෝත් සංස්කාර ලෝකයටම අයත් වන්නෝය. අංගුත්තර නිකායෙහි සත්ත සූරියග්ගමන සූත්‍රය තථාගතයන් වහන්සේ කෙරෙහි වූ ලෝකවිදු ගුණ මහිමයට තවත් කදිම නිදසුනකි. මහණෙනි, සුනේර පෞරහිද දිගින් යොදුන් 84,000කි, පළලින් යොදුන් 84,000කි, 84,000ක් යොදුන් මග මහ සයුරෙහි ගිලී සිටියේය. 84,000ක් යොදුන් මහ සයුරෙන් මතුවව සිටියේය. මහණෙනි, 84,000ක් වර්ෂ වැසි නොලබන සමයක් වෙයි. වැසි නොවසත්ම මහා වෘක්ෂයන්ගේ පටන් සියලු ගස්වැල් නැවත නොවැඩෙන පරිද්දෙන් වියලෙයි. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයි, අස්ථිරයි, සදාකාලිකව නොපවතී. මෙසේ දක්නේ සංස්කාරයන්හි නොඇලීමට ප්‍රමාණවත්ය, කලකිරීමට ප්‍රමාණවත්ය, සංස්කාරයන්ගේ මිදීමට ප්‍රමාණවත්ය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් දෙවන සූර්යයෙක් පහළවන්නේය. එකල්හි කුඩා නදීහූද බිල්ද වියලෙන්නේය, නැවත නොවැඩෙන්නේය. මහණෙනි, මෙලෙසින් සංස්කාරයෝ අනිත්‍යය, අස්ථිරය, මිදන්නට ප්‍රමාණවත්ය. මහණෙනි, කිසියම් කලෙක තුන්වන සූර්යයෙක් පහළ වේද එබඳු කාලයක් වන්නේය. එකල්හි ගංගා, යමුනා, අචිරවති ආදී මහා නදීහු නැවත නොවැඩෙන පරිද්දෙන් වියලී යන්නේය. මහණෙනි, මෙලෙසින්ද සංස්කාරයෝ අනිත්‍යය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් සතරවන සූර්යයෙක් පහළවන්නේය. එකල්හි යම් තැනකින් මේ මහා නදීහු උපන්නාහු නම් ඒ අනවතප්ත සිංහ ප්‍රතා ප්‍රපාතය, රතකාරය, කර්ණමුණ්ඩය, ශද්දන්තය, මන්දාකිණී යන මේ මහ විල්ද නැවත නොවැඩෙන පරිද්දෙන් වියලේ. මෙලෙසින්ද සංස්කාරයෝ අනිත්‍යය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් පස්වන සූර්යයෙකුගේ පහළවීමද වන්නේය. එකල්හි ගොප් ඇට දක්වා වූ දිය ප්‍රමාණයක් මහ සයුරෙහි ඉතිරි වන්නේය. ඇඟිලි පුරුක් තෙමන පමණක්ම දිය මහ සයුරෙහි ඉතිරි වන්නේය. මෙලෙසින් සංස්කාරයෝ අනිත්‍යය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් සවන සූර්යයෙක් පහළවන්නේය. එකල්හි මහ පොළවද සුනේර පෞරද වෙසසින් දුම් දමන්නේය. මෙලෙසින් සංස්කාරයෝ අනිත්‍යය. මහණෙනි, දිගුකල් ඇවෑමෙන් සත්වන සූර්යයෙක්ද පහළවන්නේය. එකල්හි මහ පොළවද සුනේර පෞරද ගිනිගෙන ඇවිලෙන්නේය. එකම ගිනි ජාලාවක් බවට පත්වන්නේ වාතය නිසා බඹලව තෙක් පැතිරෙන්නේය. මෙසේ ඇවිලගත් සිනේරු පර්වත රාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝ බිඳ වැටෙත්. පන්සීයක් යොදුන් උසැති කූටයෝ බිඳ වැතෙත්. ඇවිලගෙන දැවෙන මේ මහපොළොවෙහි ද සිනේරු පර්වත රාජයාගේ ද අලුහා දැලි නොපැනීමය. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයි අස්ථිරයි, කලකිරීමට හා නොඇලීමට නිසිමය, මිදෙන්නට නිසිමයයි සංස්කාර ලෝකයෙහි ආදීනව පවසා වදාළහ. මහණෙනි, මේ මහපොළොව හා සිනේරු පර්වත රාජයා ගින්නෙන් දැවෙන්නේය වැනසෙන්නේය යන දේශනය සෝතාපන්නයන් හැර අන් කවරෙක් නම් අදහන්නේ දැයි තථාගතයන් වහන්සේ විසින් එහිදී වදාරණ ලදුයේ සංස්කාර ලෝකය පිළිබඳ විෂය බුද්ධ විෂයක්මය යන බව තහවුරු කරමිනි. මේ සංස්කාර ලෝකය පිළිබඳ තථාගතයන් වහන්සේ කෙරෙහි වූ නුවණ උන්වහන්සේගේ ලෝකවිදු ගුණයම වෙයි. උදාන අටුවාවෙහි, පටිසම්භිදාවෙහි හා විසුද්ධි මාර්ගයේහි මෙසේ තවත් දොළොස් ආකාර වූ ක්‍රමයකින් සංස්කාර ලෝක විග්‍රහය දක්වා ඇත. සංස්කාර ලෝකය පිළිබඳ දොළොස් ආකාර වූ එම විග්‍රහය මෙසේය. 1. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. ලෝක එකකි, සියලු සත්වයන් ආහාරයෙන් සිටිනා බවය. ආහාරයාගේ හේතු පැවැත්මට ප්‍රත්‍ය වන්නේය. හේතු ප්‍රත්‍යයන් නිසා සිටුනා සත්වයෝ සංස්කාරයන් බැවින් සංස්කාර ලෝකයෙහිලාද ගැනෙති. 2. ද්වේ ලෝකෝ නාමංච රූපංච. ලෝක දෙකකි, වේදනා සංඥා සංඛාර විඥාන යන නාමයන් හා පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයෝත් ඒවා නිසා හටගත් සෙසු උපාදාය රූපයෝත්‍ය. තයෝ ලෝකා තිස්සෝ වේදනා. 3. ලෝක තුනකි, සුව දුක් හා උපේක්ෂා යන තුන් වේදනාවෝය. 4. චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාරා. ලෝක හතරකි, පස්සාහාර කබලින්කාරාහාර විඤ්ඤාණාහාර හා මනෝ සංචේතන ආහාර යන සතර ආහාරයෝය. 5. පංච ලෝකා පංචුපාදානක්ඛන්ධා. ලෝක පහකි, රූප උපාදානක්ඛන්ධය වේදනා උපාදානක්ඛන්ධය සංඥා උපාදානක්ඛන්ධය සංඛාර උපාදානක්ඛන්ධය විඥාන උපාදානක්ඛන්ධය යන පංච උපාදාන ස්කන්ධයෝය. 6. ච ලෝකා ච අජ්ජත්තිකානි ආයතනානි. ලෝක 6කි, චක්ඛායතනය සෝතායතනය ගානායතනය ජීවහායතනය කායායතනය මනායතනය යන ෂඩ් ආයතනයෝය. 7. සත්ත ලෝකා සත්ත විඤ්ඤාණට්ඨිතියෝ. ලෝක 7කි, පළමු ලෝකය නානත්ව කාය නානත්ව සංඥා ඇති මනුෂ්‍යයෝ, ඇතැම් දෙවියෝ, ඇතැම් වේමානික ප්‍රේතයෝ පළමු විඤ්ඤාණට්ඨිතියයි. දෙවන ලෝකය නානත්ව කාය හා ඒකත්ව සංඥා ඇති ප්‍රථම ධානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ දෙවන විඤ්ඤාණස්ථිතියයි. තුන්වන ලෝකය ඒකත්ව කාය හා නානත්ව සංඥා ඇති තුන්වන ධානයෙන් උපන් ආභස්සර දෙවියන් බඳු දෙවියෝ තුන්වන විඤ්ඤාණට්ඨිතියයි. හතරවන ලෝකය ඒකත්ව කාය හා ඒකත්ව සංඥා ඇති සුභකින්නක දෙවියන් බඳු වූවෝ සතරවන විඤ්ඤාණට්ඨිතියයි. පස්වන ලෝකය අනන්ත ආකාශය අරමුණු කොට දැහැන් වඩා ආකාසඤ්ඤායතන පළමුවන අරූපතලෙහි උපන් සත්වයෝ පස්වන විඤ්ඤාණට්ඨිතියයි. හයවන ලෝකය ආකාසඤ්ඤායතනය ඉක්ම විඥානය අනන්තයයි අරමුණු කොට දැහන් වඩා විඥානන්තා ඡායතනේහි උපන් සත්වයෝ හයවන විඥානට්ඨිතයයි. හත්වන ලෝකය විඥානන්තායතන ඉක්ම නත්ති කිංචි යයි හිස් බව අරමුණු කොට දැහන් වඩා ආකින්චඤ්ඤායතනේහි උපන් සත්වයෝ විඥානට්ඨිතයයි. හත්වන විඥානට්ඨිතයයි. අට ලෝක ධම්මා ලෝක අටකි. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සුඛ දුක්ඛ යන අට ලෝ දහම් හුය. නමය නව ලෝකා නව සත්තා වාසා සප්ත විඥානට්ඨිති හුහා අසඤ්ඤ සත්ත දෙවියෝත් නේව සංඥා නාසඤ්ඤායතන දෙවියෝත් නව සත්තා වාසයෝය. 10 දස ලෝකා දස ආයතනානි. ලෝක 10 කි. චක්කු සෝත ගාන ජීවහා කාය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ යන දස ආයතනයෝය. 11 ద్వాదశ ලෝකා ద్వాదశ ආයතනානි. ලෝක 12 කි. චක්කු සෝත ගාන ජීවහා කාය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන 12 ආයතනයෝය. 12 18 ලෝකා 18 ධාතුයෝ. ලෝක 18 කි. චක්කු සෝත ගාන ජීවහා කාය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන යන 18 ධාතුය. සත්ව ලෝකය රූපේ කෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දියා තන්හා తత్ర සත්වෝ විසත්වෝ తస్మా සත්වෝ తిబుచ్చති. వేదనాయ పేయాలం సంజ్ఞాయ పేయాలం సంఖారేసు పేయాలం విజ్ఞానే పేయాలం యో ఛందో యో రాగో యా నంది యా తన్హా తత్ర సత్త విసత్తో తస్మా సత్తో తి ఉచ్చతి. రాదయ రూపేహి యం కమెత్తక్ యం ఎల్మక్ యం సతుటక్ యం ఆశావక్ వేద ఎహి ఎలునేయ දැඩිව ඇලුනේය. එහෙන් සත්වයයි කියනු ලැබේ. වේදනා ආදියෙහිද මෙසේම දත යුතුය. ලෝකී යති එත්ත කුසලා කුසලං තබ්බිපා කෝචී කෝචාති ලෝකෝ. කුසලා කුසලයන් හා කුසලා කුසලයන්ගේ විපාක ඔවුනොවුන් කෙරෙහි දැකිය හැකි බැවින් රූපාදීන් කෙරෙහි දැඩිව ඇලෙනා වූ ඒ සත්වයාම ලෝක නමි. සත්ව ලෝකයේ යයි කීවේ එබැවිනි. සතර අපාය මිනිස් ලොව සදෙව් ලොව රූපී බ්‍රහ්මතල 16 අරූපී බ්‍රහ්මතල 4 වශයෙන් සත්වයන් වාසය කරන්නා වූ 31 තලයක් එක් ලෝක ධාතුවක ඇති බව බුදු දහමෙහි දැක්වේ. අංගුත්තර නවක නිපාතයෙහි මේ 31 තලය නව සත්තාවාස යනුවෙන් දක්වා ඇත. සංස්කාර ලෝක විග්‍රහයෙහි එම නව සත්තාවාසයන්හි උප්පත්ති ලබන සත්වයන් පිළිබඳ විස්තර දක්වා ඇත. මනුෂ්‍යයෝ ඒකාකාර නොවෙති. සමාන ස්වරූප නොදරති. වර්ණ වශයෙන්ද වෙනස් වෙති. එබැවින් මනුෂ්‍යයෝ නානත්ත කාය ඇත්තෝ වෙති. එසේම දෙවියෝද නානත්ත කාය ඇත්තෝය. විනිපාතිකයෝ නම් ප්‍රේත කොටසෙහිලා නොගෙනෙන දෙවියන් හාද සම නොවන ආහාර පාන වස්ත්‍ර ආදිය හරිහැටි නොලබන චාතුම් මහරාජික දෙවි ලොවට අයත් මිනිස් ලොව හැසිරෙන එක්තරා සත්ව විශේෂයකි. මෞහූද ශරීර වශයෙන් නානා ප්‍රකාර වන බැවින් නානත්ත කාය ඇත්තෝ වෙති. මිනිසුන් අතරත් විනිපාතිකයන් අතරත් අහේතුක ද්විහේතුක හා ත්‍රිහේතුක ප්‍රතිසන්ධි සංඥා ඇත්තවුන් ඇතත් දෙවියන් අතර ඇත්තේ ද්විහේතුක හා ත්‍රිහේතුකයන් පමණි. විනිපාතිකයන් අතර මගඵල අවබෝධ කිරීමෙහි සමත් ත්‍රිහේතුකයන් ඇති බවට පොනබ්බ සුමාතා යකින්න පිළිබඳ පුවත සිත් අලවන නිදසුනකි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේහි දහම් දේශන කල්හි භික්ෂූහු යොමු කළ කන්නැතිව දහම් අසත් එකල්හි විනිපාතික යකින්නක වූ පුනබ්බ සුමාතාව සිය දරුවන් මෙසේ නැලවූවාය. බුද්ධ ශ්‍රේෂ්ඨ වූ ශාස්තුන් වහන්සේගේ ධර්මය මම යම්තාක් අසන්නෙම්ද දුව උත්තරීකාවෙනි, ඒතාක් නිශ්ශබ්ද වනු මැනවි. පුත පුනබ්බසුව නිශ්ශබ්ද වනු මැනවි. භාග්‍යවතුන් හැම ගැටයන්ගෙන් මිදීම වූ නිවන වදාරණසේක. මේ ධර්මයෙහි මාගේ පැතීම ප්‍රාමාන්ත්‍රිකාන්ත වන්නේය. ලොවට සිය පුත් තෙමේ ප්‍රිය වෙයි, සිය හිමි තෙමේද ප්‍රිය වෙයි. මේ දහම සෙවීම එයටත් වඩා මට ප්‍රිය වෙයි. සදහම් ඇසීම යම්සේ සත්වයා දුකින් මුදාද, ප්‍රිය පුත්‍රයා හා ප්‍රිය හිමියා හෝ එසේ දුකින් නොම මුදයි. දුකින් පීඩිත වූ ජරා මරණයන්ගෙන් යුත් ලෝකයෙහි ඒ ජරා මරණයන්ගෙන් මිදීම පිණිස වූ යම් ධර්මයක් වේද ඒ අසන්නට කැමැත්තෙමි. එබැවින් පුත නිශ්ශබ්ද වූ මැනවයයි මවකී කල්හි මෑණියනි මම නිහඬ වෙමි. මේ උත්තරාවද නිහඬය. දහම් අසනු මැනවි. දහම් ඇසීම සුවගෙන දෙයි. දහම් නොඇසීමෙන් දුකසේ හැසිරෙමු. ප්‍රභාකර වූ පසස් ඇති අන්තිම දේහය දරන මේ භාග්‍යවතුන් වහන්සේ අතිශයෙන් මුලා වූ මිනිසුනට දහම් දේශන සේක්‍යයි පුනබ්බසූ පුත් කීය. උපන්නා වූ උරහෝවින එනම් ඖරස පුත්තෙමේ පණ්ඩිත වූයේ ම මැනවි. මාගේ පුතුද ශ්‍රේෂ්ඨ වූ බුදුහිමිගේ පිරිසිදු දහම අසයි. එම්බා පුනබ්බුසු සුවපත් වෙව. මම අද සසරින් ගොඩනැගුණෙම් වෙමි. එනම් සෝවාන් ඵල අවබෝධ කළ බැවින් ආර්ය සත්‍යෝ දක්නා ලදහ. මාගේ දුව උත්තරාද ධර්මය අසාවායයි පුනබ්බසු මාතාව එවිට පැවසුවාය. මේ නානත්ත කාය නානත්ත සංඥා ඇති සත්ව ලෝකයයි. නානත්ත කාය ඒකත් සංඥී සත්වයෝ ඔවුනට වෙනස් ස්වරූප ඇතිව එකම ප්‍රතිසන්ධි සංඥාවකින් යුක්ත වූවෝ වෙති. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන භූමියෙහි වෙසෙන මෙම සත්වයෝ එකිනෙකට වෙනස් කය දරති. බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියනට වඩා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝද, ඔවුනට වඩා මහා බ්‍රහ්ම දෙවියෝද වෙනස් වෙනස් ස්වරූප ඇත්තෝ වෙති. සතර අපායක සත්වයෝද ආත්මභාව වශයෙන් ඉතා කුඩා, මධ්‍යම ප්‍රමාණයේ හා ඉතා විශාල ආත්මභාව ඇත්තෝ වෙති. බ්‍රහ්මලෝක තුනෙහි සත්වයෝ ප්‍රථම ධ්‍යාන විපාක සංඥාවෙන්ද, සතර අපායක සත්වයෝ අහේතුක අකුසල විපාක සංඥාවෙන්ද ප්‍රතිසන්ධි ලැබූවන් බැවින් ඒකත්ත සංඥා නම් වෙති. එබැවින් මෙම තුන් ප්‍රථම ධ්‍යාන භූමිවල වෙසෙන්නා වූ බ්‍රහ්මකායික දෙවියෝ නානත්තකාය ඒකත්ත සංඥී නම් වෙති. පරිත්තාභ අප්පමානභ ආභස්සර යන බ්‍රහ්මලෝක තුනෙහි දෙවියෝ ආත්මභාව වශයෙන් සමාන වෙති. එහෙත් එහි ඇතැම් දෙවියෙක් ද්විතීය ධ්‍යාන විපාක සංඥාවෙන්ද, ඇතැම් දෙවියෙක් තෘතීය ධ්‍යාන විපාක සංඥාවෙන්ද ප්‍රතිසන්ධි ලැබූවන් බැවින් ඔවුහු ඒකත්තකාය ඒකත්ත සංඥී නම් වෙත්. ඒ දෙවියන් අතරද අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨක භූමි අනාගාමී හා අරහත් ඵල ලාභීන්ට පමණක් සීමා වීම විශේෂයකි. ඇතැම් යෝගීහු වායෝ කසින භාවනාවෙන් ලබන්නා වූ හතරවන ධානය පාදක කොට ගනිමින් සියලු දුක් කම්කටොළු සිත නිසාමය සිත නැතිනම් දුක් නැතේයි සලකා දී චිත්තං යනුවෙන් චිත්ත විරාග වශයෙන් භාවනා වඩා කාලක්‍රියා කොට අක්‍රිය සිතින් යුත් රූපස්කන්ධය ඇතිව සංඥා ගැනීමක් නොමැති බැවින් ප්‍රතිසංවේදනා රහිත අසඤ්ඤතලෙහි උපදිත් මොහු අසඤ්ඤ සත්වයෝ වෙති. ආකාසඤ්ඤාංචායතන ආදී සතර අරූපතල පිළිබඳ විස්තර ඉහත දක්වා ඇත. මෙසේ සත්තා වාසයන්හි වාසය කරන සත්වයන් පිළිබඳ සර්වාකාරයෙන් දන්නා වූ තථාගතයන් වහන්සේ සත්වයන්ගේ ආශය, අනුසය, චරිත, අදිමුත්‍ති පිළිබඳවත් ශ්‍රද්ධා ආදී වශයෙන් සත්වයන්ගේ ඉන්ද්‍රිය පරාවරතාවනුත් දන්නාසේක. සත්වයෝ ලෝකයේ ශාස්වතය හෝ ලෝකයේ අශාස්වතය හෝ ලෝකයේ අනන්තයයි කියාද ජීවයත් ශරීරයත් එකක්මයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකියයි කියා හෝ සත්වයා මරණින් මතු ඇතැයි කියා හෝ සත්වයා මරණින් මතු නැතැයි කියා හෝ සත්වයා මරණින් මතු වන්නේත් නොවන්නේත් යැයි කියා හෝ සත්වයා මරණින් මතු නොවෙයි නොවන්නේත් නොවෙයි කියා හෝ දෘෂ්ටීන් ගන්නේද මේ සත්වයාගේ ආසය ලෝකයයි. සත්වයාට අයත් අනුෂය ආදී ලෝකයේද ඉහතින් විස්තර කොට ඇත. මෙසේ අධ්‍යාත්මික බාහිර වශයෙන් වූ සියලු ලෝකයේ පිළිබඳ වූ තථාගත නුවණ ඒ ලෝකවිදූ බුදුගුණෙහිලාම ඇතුළත් වන්නේය.